එතකොට ඒ අර මිත්‍යා දෘෂ්ටිය මනෝ දුෂ්චරිතයක්. ඉතින් මේව තමයි මිනිසියෙකුගේ ජීවිතේ සම්පූර්ණයම පිරෙහෙන්න හේතු වෙලා තියෙන්නේ. අර ඉන්ද්‍රිය සංවරයනේ. එතකොට ත්‍රිවිධ දුෂ්චරිතය දෙනවා. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයට පැමිණිච්ච ශ්‍රාවකයා හොඳට ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා. හොඳට ඉන්ද්‍රිය සංවරය පිළිපදිනකොට මොකද වෙන්නේ? ත්‍රිවිධ සුචරිතය වැඩෙනවා. ත්‍රිවිධ සුචරිතය වැඩෙනවා. ත්‍රිවිධ සුචරිතය වැඩෙනකොට ඒවම් භාවිතානි කෝ කුණ්ඩලිය තීනි සුචරිතානි ඒවම් බහුලී කතානි කුණ්ඩලිය. ඔය විදිහට ත්‍රිවිධ සුචරිතේ වඩනකොට ත්‍රිවිධ සුචරිතේ බහුල කරනකොට චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණಂತಿ සතර සතිපට්ඨානේ සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා. එතකොට අපිට සතර සතිපට්ඨානෙට යන්න ඕනේ නම් බලන්න කොච්චර ලස්සනද නේ. සතර සතිපට්ඨානෙට යන්න ඕන නම් ඉස්සෙල්ලාම ඇති කරගන්න ඕනේ මොකද්ද? අපි ඉන්ද්‍රිය සංවරේ. ඉන්ද්‍රිය සංවරේ හොඳට ප්‍රගුණ කරන එකට හොඳට පිළිහිටනවා අපිට ත්‍රිවිධ සුචරිතේ. ත්‍රිවිධ සුචරිත හොඳට පිළිහිටන එකට සතර සතිපට්ඨානෙට යමු වෙනවා. කතම් භාවිතාච කුණ්ඩලිය චත්තාරෝ සතිපට්ඨාන කතම් බෞලී කතා සත්ත්ව බුද්ධංගේ පරිපූර්ණේ. ඒතර සතර සතිපට්ඨානෙ වඩන්නේ ඔව් කොයි විදියටද කියලා අහනවා. කොහොම බහුල වශයෙන් කරද්ද කියලා අහනවා. බොජ්ජංග ධර්මයන් වැඩෙන්නේ. ඉද කුණ්ඩලියේ බික්කු කුණ්ඩලියේ මාගේ ශාසනෙහි භික්ෂුව කායේ කායානුපස්සී විරති. කායේ කිව්වේ කාය පිළිබඳව. කායානුපස්සනාවෙන් වාසය කරනවා. මොකද්ද කාය පිළිබඳ කායනුපස්සනා? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනාපාන සති ඉරියව් ඉරියාපත සම්පජාන සති සම්පජාඤ්ඤය අසුභ භාවනාව ධාතු මනසිකාරය නව සීවතිකේ. එතන කමටහන් 14ක් තියෙනවා. භාවනා ක්‍රම 14ක් තියෙනවා. මේකෙන් මොකක් හරි එකක් යා පුරුදු කරනවා. හොඳට වඩනවා. අර ත්‍රිවිධ සුචරිතය වැඩුණු වෙලාවට බලන්න කොයි විතර ලස්සනද කියලා. කොයි විදිහටද කරන්නේ යා? ආතාපි. දැන් යාට තියෙනවා ආතාපි. ආතාපි කියන්නේ කෙලස්තෝන වීරිය කියන්නේ. නූපං අකුසල් උපදවන්නේ නැහැ. උපං අකුසල් නැති කරන්නා වූ උත්සාහය කියදේනවා. ඔව් එතකොට යා ඒකට තමයි කෙලස් තවනවා කියන්නේ. කෙලස් වඩනවා නෙමෙයි කෙලස් තවනවා. එහෙම කරනකොට නෝණින් සීකරනකොට නූපන් කුසල් උපදවන උපන් කුසලුත් වැඩෙනවා. සම්පජානෝ නෝණින් යුක්තව සතිමා හොඳට සීයෙන් විනය ලෝකී අභිජ්ජා දෝමනස්සං. එයාට මේ ජීවිතය ගැන තියෙන ඇලීම් ගැටින් දික අතහැරලා ඇලීම් ගැටින් දික අතහැරලානේ කෙලින් මුලින්ම මොකෙන්දේ? ඉන්ද්‍රිය සංවරයට එනකොට එයාන්න අභිජ්ජා දෝමනස්ස වලට වැටෙන්නේ නැති වෙන්නේ. අභිජ්ජා දෝමනස්ස දෙකම මානසික. අභිජ්ජා කියන්නේ අනුංගේ දේවල් වලට ආසා කිරීම. දොම්නස කියන්නේ මානසික දුක. මානසිකව ඇති වෙන දුක. මේ දෙක අත්හැරලා යයි ඉන්නේ. මේ දෙක අත්හැරලා සීයෙන් යුක්තෝ නෝණින් යුක්තෝ කාය ගැන කායානුපස්සනාවෙන් වාසය කරනවා. ඊළඟට අවිජ්ජා දෝමනස්ස අතහැරලා ඔව් මනසින් ඇති වෙන දොම්නසයි මේ ලෝකෙට ආස කරන දේවල් අතහැරලා කිලිස්තවන වීරියෙන් යුක්තෝ සීයෙන් නෝණින් විඳීම් ගැන වේදනානුපස්සනාවෙන් වාසය කරනවා. ඊළඟට ආශාවයි දුම්නසයි අත්හැරලා ඔව් වීරියෙන් යුක්තව කෙලිස්තවන වීරියෙන් යුක්තව නුවණින් යුක්තව සිත ගැන මේ වෙලාවේ මගේ සිතේ ස්වභාවයේ මේ ආකාරයෙන් දැන් මේ හිත පවතින්නේ මේ ආකාරයෙන් දැන් පවතින්නේ. එතකොට මේ විදිහට මගේ සිත සිබීම සුදුසු නැහැ. මේක මේ මේ හේතු නිසා තියෙන්නේ. මේක නැති කරන්න මේ මේ කාරණේ ඉරෙන්න ඕනි. මේ හැමතිස්සෙම 100ෙන් හසුරුවනවා. ආ චිත්තානුපස්සනාව. බලන්න එතකොට 100 හොඳට වැඩෙන්න පදනම වැටෙන්නේ මොකෙන්ද? ඉන්ද්‍රිය සංවරයෙන්. අපි ඉතින් ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නේ නැතුව ත්‍රිවිධ සුචරිතය වඩන්නේ නැතුව සතිපට්ඨාන වැඩින්නේ නැහැ කී කී කිඳිරිග ගා ඉඳලා හරියනවද? සතර සතිපට්ඨාන වේලාවට වැඩෙයි මේ ටික අපි සම්පූර්ණ කරගත්තොත්. ඊළඟට ධම්මේසු ධම්මානුපස්සී පංච නීවරණ ගැන පංච උපාදානස්කන්ධ ගැන ආයතන හය ගැන බොජ්ජංග ධර්ම ගැන ආරි සත්‍ය ගැන හොඳට නෝනින් විමසනවා. ධම්මානුපස්සනාව ධම්මානුපස්සීව වාසය කරනවා. අර බාහිර දේවල් වලට ආසාව ඇති කරගන්නේ නැතු. මොකද හිතේ ආසාව කියන එක ඇතින් හරියට බාහිර අරමුණුත් එක්කනේ. බාහිර දේවල්, බාහිර රූප, බාහිර ශබ්ද, බාහිර ගඳ සුවඳ, බාහිර රස, බාහිර පහස, බාහිර අරමුණු. මේව තමයි අපිට ගොඩාක් දුරට මේ හිතේ පළපෑදියන් වෙලා මේ හිත ඇතුලේ මේ කැළඹිලි ඇති කරන්නේ. එතකොට අ ධම්මානුපස්සනාව තුල ඊදිට වාසය කරනකට ඒවම් භාවිතාකෝ කුණ්ඩලිය චත්තාරෝ සතිපට්ඨාන කුණ්ඩලිය ඔය ආකාරයෙන් සතර සතිපට්ඨාන වඩද්දී වැඩුවට පස්සේ සත්ත බොජ්ජංගේ පරිපූර්ණෙන්ති සප්ත බොජ්ජංග ධර්මයන් වැඩෙන්න පටන් ගන්නවා. බලන්න ආරි මාර්ගයේ කොච්චර ලස්සනට විස්තර කරනවාද. කොහොමද කියලා අහනවා කුණ්ඩලීගෙන් අහනවා කුණ්ඩලී කතම් භාවිතාචකෝ කුණ්ඩලිය සත්ත බොජ්ජංගා කතම් බහුලී කතා විඥා විමුක්ති විඥා විමුක්තිම් පරිපූර්ණෙන්ති කුණ්ඩලිය කොයි ආකාරයට වැඩුවොත්ද කොයි ආකාරයට දියුණු කළොත්ද කොයි ආකාරයට ප්‍රගුණ කළොත්ද මේ සප්ත බොජ්ජංග ධර්මයන් විද්‍යා විමුක්ති කර යන්නේ විස්තර කරනවා. ඉද කුණ්ඩලිය බික්කු සති සම්බොජ්ජංගම් භාවේති කුණ්ඩලිය මාගේ ශාසනයේ පැමිණිච්ච භික්ෂුව ඔව් සිහිය බොජ්ජංග ධර්මයක් වශයෙන් ආරි සත්‍ය අවබෝධයේට අංගයක් වශයෙන් වඩනවා. සිහිය විවේක නිස්සිතං පංච නීවරණයන්ගෙන් බැහැර වෙලා විවේකයට පත් කරගන්නවා. දැන් හිතේ විවේකයක් නැහැ පංච නීවරණ බලවත් වෙනවා නම්. හොඳට බලන්න හිතලා මේ ආශාව හිතේ වැඩ කරනකොට හිතට විවේකයක් නැහැ. ද්වේෂය ඇති වෙනකොට හිතට විවේකයක් නැහැ. ඊළඟට පසුතැවිල්ල හිතේ විසිරීම බලවත් වෙනකොට හිතේ විවේකයක් නැහැ. නිදිමත අලස බව තියෙනකොට දැන් අපිට නිකන් තේරෙන්නේ අපි නිදා ගන්නකොට හිතට නිකන් විවේකයක් වගේ. නමුත් විවේකයක් නෑ. විචිකිච්ඡාව සැකය කියන්නේ හිතට විවේකයක් නෙමෙයි. සැකේ ඇති වෙච්ච වෙලාවට හොඳට බලන්න හිතල සැකේ මැත්තයා විඳවනවා. අරක කොහොමද දන්නේ මේක ධර්ම මාර්ගියම් ගමන් කළත් සැකයක් ඇති වුණොත් මේ ධර්ම මාර්ගයට මේක කොයි විදිහට බලපානවද දන්නේ මගේ ධර්ම වැඩිනවද දන්නේ කිකි විඳවනවා අයියා. සැකේ කියන්නේ චිත්ත විවේකය ඇති කරලා දෙන දෙයක් නෙමෙයි. ඔය කියපු නීවරණ වලින් බැහැර වුණාම විවේක නිස්සිතං ආන්‍යා සිහිය පවත්වන්නේ පංච නීවරණයන්ගෙන් හිත බැහැර කළා. බුද්ධංග ධර්මෙ වැඩින සිහිය. විවේක නිස්සිතං විරාග නිස්සිතං ඒ විවේකයේ ඇති වෙන්න වැතුණාට පස්සේ විරාගය ඇති වෙන්න නම් එයාට අනිත්‍යදේ අනිත්‍ය වශයෙන් දුක්දේ දුක් වශයෙන් අනාත්මදේ අනාත්ම වශයෙන් අවබෝධ වෙන්න ඕනේ. එතකොට අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණිය අවබෝධ වෙනකොට මේ හේතුඵල ධහම තමයි යා දකින්නේ. අනාත්ම වූ දෙයක් නම් තමාගේ වශගේ පවත්වන්න බැරි දෙයක් නම් ඒකේ ලක්ෂණිය මොකද්ද? හේතු හට ගන්නකොට සකස් වෙයි යනවා. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා. මේ ස්වභාවයෙන් යුක්ත දෙයක් නේද මේ කියලා අවබෝධ වෙන්න වෙන්න මොකද වෙන්නේ? ඇලෙන්නේ නැතු යනවා. විරාග නිසිතං මොනවා කිරි දෙලෙන්නේ නැති වෙන්නේ? ඔව් පංච උපාදානස්කන්ධය කිරි ඇලෙන්නේ නැතු යනවා. ධාතු හය කෙරෙහි ඇලෙන්නේ නැතු යනවා. ආයතන කෙරෙහි ඇලෙන්නේ නැතු යනවා. විරාග නිස්සිතං. නිරෝධ නිස්සිතං. නිරෝධ නිස්සිතං කියලා කියන්නේ අර ඇල්ම සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා යන ආකාරය දකිනවා. අර ඇල්ම නිරුද්ධ වෙලා යන ආකාරය දකිනවා. පංචපාදානස්කන්ධයට තිබිච්ච ඇල්ම, ආයතන වලට තිබිච්ච ඇල්ම, ධාතු වලට තිබිච්ච ඇල්ම නිරුද්ධ වෙන ආකාරය. බුදුරජාන් වහන්සේ දේශනා කරන මාගේ ශාසනයේ භික්ෂු මේ විදිහට කියනවා. සති සම්බොජ්ජංගේ වඩන්නේ වොස්සග්ග පරිණාමි. ආ, නිවනට නැඹුරු වෙනවා. නිවනට නැඹුරු වෙනවා. නිරෝධ ආරි සත්‍ය, දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කරන්න හිත නැඹුරු වෙලා යනවා. විමුක්තියට නැඹුරු වෙනවා හිත. ඔන්නේ විදිහට සති සම්බුද්ධංගේ වඩනවා. ධම්මවිචේ සම්බුද්ධංගේ වඩනවා. ධම්මවිචේ කියන්නේ ඔව් හේතු ප්‍රත්‍ය ධර්මයන් නුවණින් සම්මර්ෂණය කරනවා. නුවණින් විමසීමසා බලනවා. ඇයිද මුලින්ම මෙයාට මේ කුසලතාවය ලැබෙනෝනේ? දැන් ඔය දැන් මේ කියපු මට්ටමට එන්න නම් මුලින්ම තියෙන්න ඕනේ ධර්මයේ ශ්‍රවණය කළා, සීලයක පිළිපදලා සම්මා දිට්ඨිය. ප්‍රඥාවන්ත කෙනෙක් තමයි මේ ඔක්කොම ලබා ගන්නෙ. මේවා මේ දුෂ්ප්‍රඥ කෙනෙකුට අත්පත් කරගන්න බෑ. මේක අත්පත් කරගන්නේ කවුද? ප්‍රඥාවන්ත ශ්‍රාවකෙක්. යා කුසල් අඳුනනවා, අකුසල් අඳුනනවා, යෝනිසෝ මනසිකාර්ය අඳුනනවා, අයෝනිසෝ මනසිකාර්ය අඳුනනවා, අකුසල මුල් අඳුනනවා, කුසල මුල් අඳුනනවා, මේ හේතු ප්‍රත්‍ය ධර්ම අඳුනනවා, පටිච්ච සමුප්පාදය අඳුනනවා. මේ ඔක්කොම අවබෝධයක් තුල පටන් ගන්නත් වෙන පිළිලක් මේ විස්තර වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ ධම්මවිචය සම්බුද්ධංගය, ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ තුමන ආකාරයට මෙයා නෝනින් මෙනෙහි කරන්න ඕනේ. මේක නුනේ මනේ කරකට විවේක නිසිතම්, පංච නිවරණයන්ගෙන් හිත බැහැර වෙලා විරාග නිසිතම්. ඔව්, යා වඩන්නා වූ මාර්ගයේ කෙරෙහි නොවැළිලා නිරෝධ නිසිතම්. ඒ ඇල්ම නිරුද්ධ වීම ඇසුරු කරගෙන අන්න වොස්සග්ග පරිණාමි, නිවනට නැඹුරු වෙලා තමයි ධම්මවිචේ සම්බුද්ධංගේ වඩන්නේ. එයාට වීරිය හොඳට පිහිටලා තියෙනවා. මොකද්ද මේ වීරිය? මේ වීරිය කියලා කියන්නේ, මේ වීරිය කියලා කියන්නේ මොකද්ද? සතර සම්‍යප්පදාන වීරිය. ඒ තමයි, ඔව්, මේක තනිකර මානසික එකක්. සමහර කෙනෙකුට තියෙන්න පුළුවන් වීරියක්, එයා හිතට ගන්නවා මම යනවා මේ 60ක්ම 10ම පයින්. වීරියක් ඒ. සමහර කෙනෙකුට ඇති වෙනා මෙහෙම කොහොමද ගෙදර ඉන්නෝ, රාණ්ඩුවක් ඇති වෙනවා, තරහ වුණා, කේන්තියක් හටගත්, යනවා මං යන්න කියලා එළියට බැස්ස. බස් කියන්නේ සල්ලි නෑ. දැන් යන්න තියෙන හැතැම්ම 15, යනවා මං අද වීරියෙන් යනවා 15. මොන වීරියද? මිච්ඡා වායාම. ඒ පටලව ගන්න එපා. සම්මා වායාම කියන්නේ මොකද්ද? ඔව්, උපන්නං කාමවිතක්කං නාදිවාසේති පජහති විනෝදීති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. ඔව්, උපන්නා වූ කාමවිතරක ඉවසන්නේ, අත්තරිනවා, දුරු කරනවා, දුරින්ම දුරු කරනවා, අභාවයටපත් කරනවා. උපන්නං ව්‍යාපාදවිතක්කං, උපන්නා වූ ව්‍යාපාදවිතරකේ තරහ. ඔව්, නාදිවාසේති ඉවසන්නේ. ඉවසනවා කියන්නේ ඒක හිතේ ඇති වෙන්න දීලා ඉන්න එක. එහෙම කරන්නේ නැහැ. බහැර කරනවා, පජහාති බහැර කරනවා, විනෝදීති දුරු කරනවා, දුරින්ම දුරු කරනවා, නැත්තර නැති කරනවා. උපන්නං විහිංසා විතක්කං, විහිංසා විතරක. විහිංසා විතරක කියන්නේ නැසේවා, වෙනසේවා, අනේ මෙයා පිරිහෙන්න ඕනි, නැති වෙන්න ඕනි. කීකී කල්පනා කරනවද? මං ගැන ඔය කල්පනා කරන සමහරු අනේ නැති වේවා ඥානানন্দ, මහමෙ වුණා වෙනසේවා කියක හිතනයි කොච්චර ඉන්නවද? ඒ මොකද්ද මේ විතර්කේ? ඔව්, විහිංසා විතර්ක. විහිංසා විතර්ක, ව්‍යාපාද විතර්ක. එතකොට මොකද මේ? එතකොට ඒව ඇති වෙන්නේ නැහැ. ඒව ඇති වෙන්නේ නැහැ වීරියේදී. ඒ වීරිය නැතිකම. වීරියේ තියෙනවා කියන්නේ මොකද්ද? වීරියේ තියෙනවා කියන්නේ ඒවා අකුසල් හැටියට දැන් සතිපට්ඨානෙ පිළිල නැත්තම් වීරිය ගන්න බෑ. අර වීරිය දැන් සතිපට්ඨානෙ වැඩුණොත් නේ බුද්ධංග ධර්ම මොනකට වැඩෙන්නේ? ඉතින් සතිපට්ඨානෙ තුල වීරිය දැන් වීරිය නැත්තම් සතිපට්ඨානෙ වඩන්න බෑ. ආතාපි තියෙන්න ඕනේ. කෙලස්ථාන වීරිය. එතකොට ඒකම වැඩෙන්න ඕනේ වීරිය සම්බුද්ධංග හැටියට. ඉතින් බලන්න කොයිතරම් මේ හිත පිරිසිදු වෙන්න ඕනේද? ඉතින් පෙන්නා දෙනවා කොහොමද මේ ඒ වීරිය දියුණු කර ගැනීම. ඊළඟට කොහොමද මේ උපන්නා වූ උපන්නේ පාපකී අකුසලී ධම්මේ. උපනුපන් පාපී අකුසල ධර්මයන් නාදිවාසී දිවසන්නේ දුරු කරන මේ වගේ වීරිය කරන්න මොකද වෙන්නේ? පංච නීවරණ බැහැර වෙනවා. වීරිය කරන්න නොවැල්ම විරාගය ඇති වෙනවා. අර තිබුණා වූ තෘෂ්ණාව නිරුද්ධ වෙවි යනවා. නිවන කරා සකස් වෙනවා. එතකොට මොකක්ද ඇති වෙන්නේ? විරිය සම්බුද්ධංගේ වඩනවා. සති ධම්ම විචේ විරිය ප්‍රීති. එයාට ප්‍රීති. ප්‍රීතිය කියලා කියන්නේ හරි සතුටුයි. සතුට මොකද මේ? කලින් මෙයා තුල තිබිච්ච දෙයි දැන් තියෙන දෙයි මෙයා වෙනස දකිනවා. කලින් අකුසල් ගොඩේ අකුසල් කල්පනා කර කර මේ අනුන්ගේ දේවල් වලට ආස කර කර මේ හිත ඇතුලේ කෙලෙස් වලින් අසහනින් පිලිපිලි හිටපු ජීවිතේ දැන් මේකෙන් බැහැර වෙලා සංවරයට පත් වෙලා දමණය වෙලා පංච නීවරණයන්ගෙන් අත් මිදිලා සතිපට්ඨානෙ ප්‍රකට කරගෙන බුද්ධංග ධර්මයෙන් වඩනකට ප්‍රීති නැද්ද? ප්‍රීති. මේ ප්‍රීතිය තුල මොකද වෙන්නේ? තවත් නීවරණ ධර්මයන් බැහැර වෙලා යනවා. ආල්ම නිරුද්ධ වෙලා යනවා. ඇයි ප්‍රීතිය ඇති කරගත්තත් යා දන්නා මේ ඔක්කොමත් ඇයිටි අනිත්‍ය ලෝකෙට කියලා. එතකොට නොයල්ම ඇති වෙනවා. ආල්ම නිරුද්ධ වෙනවා. අනිවන කරා යන්නේ සකස් වෙනවා. ප්‍රීති සම්බුද්ධංගය. ඊටඟට පස්සද්දි. පස්සද්දි කියන්නේ ඔව් ප්‍රීතිය ඇති වෙනකට කයට කිසි බරක් නැහැ. කයට සැහැල්ලුයි. සිතට සැහැල්ලුයි. කයට සැහැල්ලු නම් හිතට සැහැල්ලුයි. කය හිත දෙකම සැහැල්ලුයි. කය හිත දෙකම සැහැල්ලුවෙන් තමයි මෙයා ඉන්නේ. මොකද හේතුව නීවරණ ධර්මයන්ගෙන් මෙයා දැන් පීඩාවක් විඳින්නේ නැහැ. දැන් මෙයා දකිනවා මේ ඔක්කොම අනිත්‍ය දේවල්. ඒවට හිත ඇල්ලෙන්නේ නැහැ. දිගින් දිගටම මේ අනිත්‍ය දකින නිසා ටික ටික මේ ඇල්ම නිරුද්ධ වෙනවා මෙයාට පේනවා. එතකොට මෙයා නිවන කරා යනවා. ඊළඟට කයයි හිතයි සැහැල්ලු ප්‍රීතිය තියෙනවා, අවබෝධය තියෙනවා, සිහිය තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? හිත නිකම්ම තැම්පත් වෙනවා. සමාධි සම්බොජ්ජංගම් භාවේති. චතුරාරි සත්‍ය අවබෝධයට ඕන ආකාරයට හොඳට හිත තැම්පත් වෙලා තියෙනවා. එක්ක හිත තැම්පත් වෙලා තියෙනවා පළවෙනි ධ්‍යානේ. එක්ක දෙවෙනි ධ්‍යානේ. එක්ක තුන්වෙනි ධ්‍යානේ. එක්ක හතරවෙනි ධ්‍යානේ. හොඳට හිත තැම්පත් වෙලා තියෙනවා සමාධියේ. තැම්පත් වෙලා තියෙනවා පංච නීවරණයන් බැහැර වෙලා විරාගයටපත් වෙලා මේ ස්කන්ධවල ඇලෙන්නේ නැහැ, ධාතුවල ඇලෙන්නේ නැහැ, ආයතනවල ඇලෙන්නේ නැහැ. පටිසම්පාදයේ හේතු ප්‍රවෝසයෙන් ප්‍රකට වෙවි තියෙනවා. එතකොට මොකද වෙන්නේ යාට? වොස්සග්ග පරිණාම නිවනට නැඹුරු වෙලා තමයි මේ සමාධිය තියෙන්නේ. ඒ සමාධිය තියෙන නිවනට නැඹුරු වෙලා අල්ම නිරුද්ධ වීම ඇසුරු කරගෙන තියෙන්නේ. අල්ම කිරීම නෙමෙයි. ඊර්මස මොකද වෙන්නේ? මෙයා දකිනවා මේ සමාධිය තුල තියෙන්නේ පංච උපාදානස්කන්ධයේ ප්‍රවත්මක්. ආයතන හයක්. ආයතන හයක් ධාතුවල ක්‍රියාකාරීත්වයක්. ඔක්කොම දකිද්දි මොකද වෙන්නේ? එයා සමාධියේ හිට බැස ගන්න නැතුව ඔව් ආන් උපේක්ෂාවටපත් වෙනවා. උපේක්ෂා කියන්නේ එතකොට එයා අවබෝධයෙන් ඇති වෙන මධ්‍යස්ත බවක්. එතකොට ඇලීම් ගැටීම් නැති ස්වභාවයම එයාට ප්‍රකට වෙන්න ගන්නවා. එයාගේ හිත එතකොට සමාධියේ පිහිටන්නේත් නැහැ. පඨවි ධාතුවේ පිහිටන්නේත් නැහැ. ආපෝ ධාතුවේ පිහිටන්නේත් නැහැ. තේජෝ ධාතුවේ පිහිටන්නේත් නැහැ. වායෝ ධාතුවේ පිහිටන්නේත් නැහැ. ආකාශ ධාතුවේ පිහිටන්නේත් නැහැ. විඥාන ධාතුවේ පිහිටන්නේත් නැහැ. ධානයේ පිහිටන්නේත් නැහැ. ඔන්න සිත ටික ටික ඇල්ම නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. අල්ම නිරුද්ධ වෙන්න පටන් අරගෙන නිවන කරා යනකට මොකද ඉන්නේ කොහේවත් පිටින් නැතුව සිට කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා විඥා විමුක්ති ඵල සාක්ෂාත් කරනවා එතකොට අවබෝධ කළ යුතු දුක්ඛාරි සත්‍ය අවබෝධ කරලා ඉවරයි ප්‍රහාණය කළ යුතු දුක්ඛ සමුදය ප්‍රහාණය කළා ඉවරයි සාක්ෂාත් කළ යුතු දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළා ඉවරයි වැඩි යුතු දුක්ඛ නිරෝධාමිනී පටිපදාව ප්‍රගුණ කරලා ඉවරයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න ඔය විදිහට කුණ්ඩලිය මේක කරන්න කියන මාගේ ශාසනයේ භික්ෂුව එතකොටම කුණ්ඩලියට තේරෙනවා මේ දෙකේ වෙනස මොකේද කුණ්ඩලිය කලින් ගියානි ආරාම ගානි ආරාම නිසාද කෙනෙක් කියලා ආරාම නිසාදි පරිසාවචර කෙනෙක් ආරාම ගානි ඇවිද ගියා පිරිස්මැද්දට ගියා රින්ග රින්ග බැලුවා නුයිකාකාරී සමන බ්‍රාහ්මණය තවුසෝ පරිබ්‍රාජකයෝ නුයිකාකාරී අය ඉන්නෝ මේගොල්ලෝ මොකටද ලෑස්තිලා තින්නේ දෝඩ දතකට උරච්චි කරන් ඉන්නෝ මොකටද ඒ ඉන්නේ වාද කර කර ඉන්නකෝ අරක කොහොමද මේක කොහොමද කිය කෑග ගහද ඉන්නවා වගේ එතන මොකද වෙන්නේ මෙහෙම ඉන්නෝ වෙනස දැක්ක බුදුරජාණන් වහන්සේ ඉන්නවා කියලා ආරංචි වෙලා ආංජනවණේ මිගදායේ සාකේත නුවර බලන්න ගියා. ගුණවහන්සේගෙන් ඇහුවා ඔබ වහන්සේ මොන වගේ දෙයක්ද ආනිසංස වශයෙන් දකින්නේ? අන්න උත්තරي හම්බ වුණා. මොකද්ද? විද්‍යා විමුක්ති ඵලානිසංස. විද්‍යා විමුක්ති ඵලානිසංස දකිමින් කිව්ව මං වාසය කරන්නේ. එතන ඇහුවා කොහොමද මේක කරන්නේ? මේක කරන්නේ මේ මෙතනට එන්න ඕනේ කිව්වා. මම අසවල් එක පුරුදු කරන්න ඕනේ කිව්වා. ඒක කොහොමද කරන්න කියලා ඇහුවා. ඒක කරන්න අසවල් එක පුරුදු කරන්න ඕනේ කිව්වා. ඒක කරන්න කොහොමද කියලා ඇහුවා. ඒක කරන්න අසවල් එක පුරුදු කරන්න ඕනේ කිව්වා. ඉතින් මේම කරගෙන කරගෙන යනකොට කොහොමද ඉන්ද්‍රිය සංවරය හොඳට ප්‍රගුණ කිරීමෙන් ත්‍රිවිධ සුචරිතය හොඳට ප්‍රගුණ වෙනවා. ත්‍රිවිධ සුචරිතය මනෙමින් සම්පූර්ණ වීමෙන් සතර සතිපට්ඨානය සම්පූර්ණ වෙනවා. සතර සතිපට්ඨානය සම්පූර්ණ වීමෙන් සප්තබුද්ධංග සම්පූර්ණ වෙනවා. සප්තබුද්ධංග සම්පූර්ණ වීමෙන් විද්‍යා විමුක්ති සම්පූර්ණ කරනවා. අරහත්ත්වයට විද්‍යා විමුක්ති කියලා කියන්නේ නිවනට අරහත්ත්වයේ සම්පූර්ණ කරනවා. මේ මෙහිමයි බුදුරජාණන් වහන්සේ වදාළ මෙහිමයි කුණ්ඩලිය මාගේ ශාසනයේ තියෙන්නේ වැඩපිළිවෙල. දැන් බලන්න බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් අපි එක එක්කෙනා මොන මොන දේවල් කතා කළා. එතකොට බුද්ධ වචනයකින් පැහැදිලිව පේනවා මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා තියෙන මොකේද කියලා. හරියම පැහැදිලි. එතකොට මේ පැහැදීම කොහොමද දැන් බලන්න මේ දැන් මෙයා මේ උපතින් බෞද්ධයෙක් නෙමෙයි. කවුද? කුණ්ඩලී විභාගවලට බුද්ධ학ම ලියලා නැහැ. ඔව් විභාග පාස් කළා නෑ වාද කරන්නේ සූත්‍ර පිටකේ නෑ අභිධර්ම නෑ කිකි වාද කර කර ඉන්නවද මෙතන මෙයා වාද කර කර නෑ මෙයා මේක ඇහුවා දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කළා මේ විද්‍යා විමුක්ති ඒ අරහත්ත්වේ කරා මාගේ ශ්‍රාවකයෝ මෙන්න මේ දේවල් ප්‍රගුණ කරගෙන මේක සාක්ෂාත් කරනවා මේක තමයි ආනිසංසය අපේ ওই වාද කිරිල්ල නෙමෙයි මෙයාගේ හිත පැහැදුනා එහෙනම් ඉස්ලාම මොකද්ද කරගන්න ඕනේ? චිත්ත ප්‍රසාදය ඇති කර ගැනීම. ඔන්න අමාරු දේ. ඉස්සල කරන්න ඕනේ මොකද්ද? සිත පහදවා ගැනීම. මම පැහැදුනා. අභික්ඛන්තම් බෝ ගෞතම. බවත් ගෞතමයන් වහන්සේ හරිම සුන්දරයි. අභික්ඛන්තම් බෝ ගෞතම. බවත් ගෞතමයන් වහන්සේ හරිම සුන්දරයි. සෙය්‍යතාපි බෝ ගෞතම. බවත් ගෞතමයන් වහන්සේ නික්කුජිතං වා උක්කුජ්ජය යටට වැහිලා තිබිච්ච එකක් උඩුඅතට හැරෙව්වා වගේ පටිච්චන්නං වා විවරෙය වහලා තිබිච්ච තිරයක් ඈඩ් කරලා පෙන්නුවා වගේ තිරේ දෙපැත්තට කරලා පෙන්නුවා වගේ මූලහස්වා මග්ගං ආචික්කෙය මම් මුලා වූ කෙනෙකුට මෙන්න මේකයි ඔබ යන්න ඕනේ පාර කියලා පෙන්නවා වගේ අන්ධකාරේවා තේල පජ්ජෝතං ධාරෙයේ චක්කමන්තෝ රූපං දක්කින් තීති ඇසැත්තෝ රූප දකින්නාහුය කියලා අඳුරු ලෝකෙට පහනක් දැල්ලුවා වගේ. අනේක පරියායේන ඔව් ධම්මෝ පකාසිතෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් නොඑක ආකාරයෙන් ධර්මයේ වදාරණ ලදී. ඒසාහම් භගවන්තං සරණං ගච්ඡාමි. ස්වාමීනි මං මේ භාග්‍යවතුන් වහන්සේව සරණ යාමි. අන්න සරණ ගියා. ඕකටයි චිත්ත ප්‍රසාදය කියන්නේ. ඕකටයි පැහැදීම කියන්නේ. ස්වාමීනි මම සරණ යනවා. ඔව් ධම්මංච භික්ඛු සංඝංච ශ්‍රී සද්ධර්මයත් මම සරණ යනවා. දැන් භික්ඛු සංඝ කියන එක යාට අවබෝධයක් නැද්ද? ඇයි දැන් දන්නුනේ මාගේ ශාසනයේ භික්ෂුව මෙන්න මෙහෙම ඉන්ද්‍රිය සංවර කරනවා. මාගේ ශාසනයේ භික්ෂුව මෙන්න මෙහෙම සුචරිතය වඩනවා. මාගේ ශාසනයේ භික්ෂුව මෙන්න මෙහෙම සතර සතිපට්ඨාන ධර්මයන් සම්පූර්ණ කරනවා. මාගේ ශාසනයේ භික්ෂුව බොජ්ජංග ධර්මයන් මෙන්න මේ ආකාරයෙන් සම්පූර්ණ කරනවා. මාගේ ශාසනයේ භික්ෂුව විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කරනවා. එතකොට අන්න සංඝයා කෙරෙහි පැහැදීමක් ඇති වුණා. අන්න සංඝ රත්නය සරණ ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියා. බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටි භාග්‍ය බුදුරජාණන් වහන්සේ අජ්ජතග්ගේ පානුපීතං උපාසකම් භවං ගෝතමං මං දහරේතු බවත් ගෞතමයන් වහන්සේ අද්දපටන් මම දිවිහිමියෙන් තෙරුවන් සරණ ගියේ උපාසකෙක් වශයෙන් පිළිගන්නාසේක්වා කියලා. අපිත් උන්ව ඒ ක්‍රමයට සරණ ගියා නම් කවදාවත් මේ මනස පිරෙන්නේ නැහැ. ඒ මොකද හේතුව? ඒ පැහැදීම අවබෝධයකින් යුක්තයි. ඒ පැහැදීම කරුණු සහිතයි. ඒ පැහැදීම නුවණින් සලකා කරන එක. දැන් බලන්න මේ කුණ්ඩලිය කියලා කියන්නේ මේ කවුද? නමුත් කුණ්ඩලියට නිවන් මඟ පෙන්වා දුන්නා. දැන් එතකොට අපි මතක තියාගන්න ඕන එකක් අපි ධර්මයේ කීමේදී මේ ගිහියයි දැනගන්න ඕනේ මෙන්න මෙහෙම ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කර හිත පහදින්නේ කොහොමද නැත්තම් අපි අම්මට සලකන්න තාත්තට සලකන්න කීකී හිටියට ධර්මයේ කර හිත පහදින්නේ කොහොමද ඒ පොඩ්ඩට බුදුරජාණන් වහන්සේ අරහන් කියලා හොයන්නේ කොහොමද උන්වහන්සේ සම්මා සම්බුද්දයි කියලා දැනගන්න විදියක් නැහැනේ මේ වගේ දේශනාවන් දන්නේ නැත්තම් අපි කියනවා මෙහෙම සිගාලුවාද සූත්‍රයේ මෙහෙම සලකන්න. ඒවා අහම්බෙන් වෙච්ච දේවල් මේ වගේ. නමුත් අර ඒකේ සිගාලට කියන මෙහෙම දිශාවල් වලට මෙහෙම බේදි මම ධර්මයේ සඳහන් කරන්නේ මේ දිශා මේක. මේ දිශාය මේක කියලා ඒ ගුණ බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් දේශනා කරනවා. මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ මේ බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරන ප්‍රධාන දේ මොකද්ද කියලා. ආන්න ඒකයි ඒ කාලේ රහතන් වහන්සේලා බිහි උනේ මාර්ගඵලලාභින් බිහි උනේ ඒකයි. ඒතර ඒ කාලේ ඒ රහතන් වහන්සේලා මාර්ගඵලලාභින් බිහි වීමට හේතු උනේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව මේ ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මයට බාධා කරන්න ඒ ධර්මයට නිඳා පහස කරන්න කොටසක් හිටියා වෙන ආගම්වල. බෞද්ධ වෙසෙන් හිටියේ නැහනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ දේශනා කරනකොට ඒ ධර්මයේ සරණ ගියපු පිරිසක් හිටියා. බුදුරජාණන් වහන්සේව සරණ ගියපු පිරිසක් හිටියා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සරණ ගියපු පිරිසක් හිටියා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සරණ ගියපු පිරිසක් හිටියා. ඒ සරණ යන්නේ කොහොමද? හිත පැහැදිලා. අන්න හිත පැහැදිච්ච පිරිසක් හිටියා බුදුරජාණන් වහන්සේ ගැන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන හිත පැහැදිච්ච පිරිසක් හිටියා. ශ්‍රාවක සංඝයා ගැන හිත පැහැදිච්ච පිරිසක් හිටියා. එහෙනම් අපි දැනගන්න ඕනේ මෙවන් දේශනා වලින් දැන් බලන්න මේ කුණ්ඩලිය මහණ වුණාද? නැහනේ. ගිහි ජීවිතය අත්හැරියද? නැහනේ. දැන් මේකෙන් තේරුම් ගන්න දැන් මේ අරහත්ත්වයේ ගැන විස්තර කළේ කුණ්ඩලියට. මොකද්ද වුනේ එහෙනම්? සිත පහදවා ගත්තා. සිත පහදවා ගත මේකනම් හරි. මේ මාර්ගේ හරි. මේ මාර්ගේ යන්න තියෙනවා නම් ඒකාන්තයෙන්ම මේ ධර්මේ කරා අපට යන්න පුළුවනි කියලා හිත පහදවා ගත්තා. ඒ නිසා මේ පින්වතුන් හොඳට තේරුම් ගන්න අපිට මේ දුර්ලභ අවස්ථාවක් අපේ මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ. මේ දුර්ලභ අවස්ථාව මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් කවුරු කොහොම කිව්වත් මේ විදිහට බුද්ධ දේශනාවන් අසන්න ලැබුනේ නැත්තම් අපි කොහොමද බුදුරජාණන් වහන්සේගෙන හිත පහදවා ගන්නේ? අපි ගම්ම අපි සීමා බෝධින් වහන්සේ වන්දනා කරන්න යනවා. බෝධින් වහන්සේ ධර්ම දේශනා කරන්නේ නෑනේ. අපි රුවන්වැලිසෑය වදින්න යනවා. රුවන්වැලිසෑය ධර්ම දේශනා කරන්නේ නෑ. එහෙනම් ධර්ම දේශනා කළ යුත්තේ කවුද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා. උන්වහන්සේ ධර්මයේ අපිට දීලා තමයි පිරිනුවම් පෑවේ. ධර්ම විනේ. ඉතින් උන්වහන්සේ අඩුපාඩු තියෙද්දි පිරිනුවම් පෑවේනේ. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා පළමුවෙනි සතියේම මාර්යා ඇවිල්ලා කිව්වා. ඔව්. කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පානාසේක්වා කිව්වා. පළවෙනි සතියේම ආරාධනා කළා. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාලේ? මාර්යා එහෙම පිරිනුවම් පාන්නේ කොහෙට ඕන හැටියට. එහෙම පිරිනුවම් පාන්නේ කිව්වා මාගේ ශාසනේ ඔව් මේ භික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස ව්‍යක්ත විචාරද විනීත ධර්මදර බෞස්ෘත වෙලා ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත කවුද මේ භික්ෂුන් වහන්සේ විතරක්ද? භික්ෂුණීන් විතරක්ද? උපාසකවරු විතරක්ද? ආ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිරිසම සිව්වනක් පිරිසම ධර්මදරවනතුරු විනීදරවනතුරු ව්‍යක්තවනතුරු විචාරදවනතුරු බෞස්ෘතවනතුරු ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්තවනතුරු මේ ශාසනයට අහිතකර වූ මතවාද මතුවෙද්දී ඒ මතවාද ප්‍රහාණය කරලා ධර්මයේ ඉස්මතු කරනතුරු මම පිරිනම් පාන්නේ කිව්වා. එතකොට බලන්න එහෙමනම් බුදුරජාණන් වහන්සේ ධර්මයේ අඩුපාඩු තියෙද්දිද පිරිනම් පෑවේ? නෑ. අසම්පූර්ණව තියෙද්දිද පිරිනම් පෑවේ? නෑ. බුදු කෙනෙක් එහෙම කරන්නේ. ඒ අවුරුදු 45 තුල ධර්මයේ සම්පූර්ණම උන්වහන්සේ මිනිසෙකුට වමනා කරන සෝවාන් වෙන ආකාරය, සකදාගාමි වෙන ආකාරය, අනාගාමි වෙන ආකාරය, අරහත්ත්වයට පත් වෙන ආකාරය සම්පූර්ණයෙන්ම විස්තර කළා. පරිපූර්ණව විස්තර කළා. කිසිම අඩුවක් නැතුව බුදු කෙනෙකුගේ කාර්යභාරය, ඒකේ බුද්ධ කෘත්‍ය සම්පූර්ණ වුණා උන්වහන්සේගෙන්. සම්පූර්ණ වුණාට පස්සේ උන්වහන්සේට තේරුණා දැන් ඉතින් නෑ දැන් ඉතින් මට ඉන්න තියෙන්නේ තව කෙනෙකුගේ ආරාධනාව මත විතරයි. මගේ වැඩේ දැන් කළා ඉවරයි මං. ඊරවසේ බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ සිහිපත් කෙරෙව ආනන්ද හාමුදුරන්ට මොකද්ද? ඊරිදි පාද හතර වඩලා තියෙන ඕනෑම කෙනෙකුට කල්පයක් වුණත් ඉන්න පුළුවනේ. කල්පයක් වුණත් ඉන්න පුළුවන් ඊරිදි පාද හතර වඩපු ඔව් ඕනෑම කෙනෙකුට ආනන්දේ තථාගතයන් වහන්සේත් මේ ඡන්ද චිත්ත විරිය වීමන්සා කියන ඊරිදි පාද හතර වඩලා තියෙන්නේ. එහෙම මිසක් ආනන්දේ මම මට ආරාධනා කළොත් මමත් ඉන්න බලන්නම්. එහෙම දේශනා කරන්න ඇයි මේ? එහෙම අපේක්ෂාවක් නිකලෙස් හිතක ස්වභාවය අඳුනගන්න. බුදුරජාණන් වහන්සේ තුල තිබුණේ කෙලෙස් සහිත හිතක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ තුල තිබුණේ මොකද්ද? නිකලෙස් හිතක්. උන්වහන්සේට උන්වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේ මනුස්ස ලෝකෙට වැඩම කරලා මිනිසුන් අතර වැඩ ඉඳලා මේ මඩගොඩේ නෙළුමක් පිපෙනවා වගේ උන්වහන්සේ සම්පූර්ණයෙන්ම මඩෙන් උඩට ඇවිල්ලා නෙළුම පිපිලා සුවඳ හමලා ඊට පස්සේ උන්වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ පෙන්වා දුන්නා මෙන්න මෙහෙමයි තියෙන්නේ ආරාධනා කළොත් පුළුවන් කිව්වා. ඒ වෙනකොට මොකද වුනේ? උන්වහන්සේගේ මාර්ගයේ සම්පූර්ණයි මාර්යා දැක්කා මේක. ඒ මාර්යානේ කලින්ම කිව්වේ. එතකොට ඔබ හිතන්නේ දැන් මාර්යා ඔන්න ආරාධනා කළා උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා සුමානින්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කළේ? මම එහෙම පිරිනම් පාන්නේ. එතකොට ඊට පස්සේ මාර්ය ඔබ හිතන්නේ මාර්ය එතකොට විවේක ගනී කියලාද? ආ දැන් ඉතින් උන්වහන්සේ ඕක කළා ඉවරුණා පස්සේ මං හිමීට ගිහිල්ලා හම්බ වෙන්නා. එහෙමද උනේ? හේවනැල්ල වගේ පස්සෙන් ආවා. අවුරුදු 7ක් පියවරක් පාසා ලුහු බැඳලා තියෙනවා. අවුරුදු 7ක් පියවරක් පාසා ලුහු බැඳලා තියෙනවා. වැරදින්නේ කොතනද? මම රිංගනවා කියලා. අවුරුදු 7ක් මේ බල සම්පන්නකම එසේ මෙසේ එකක් නෙමෙයි මේ ඔබ දන්නේ නැති වුණාට. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි මේ මාර බලයේ තරම් මැඩලිය නොහැකි බලයක් ලෝකෙහි නැත කියනවා බුද්ධ වචනේ. එතකොට පියවර පහස අලුබෙන්ද අන්තිමට කරගන්න දෙයක් නැහැ. අන්තිමට හතිවටල මාරියම කියන මං අවුරුදු 7ක් 7ක් වගේ ආවා කියනවා. මෙයාගේ සිදුරක් හොයාගන්න. කොහොම එකක්ද එතකොට මේ මේ බුදු කෙනෙක් පහළ වීම කියන්නේ? එහෙම බුදු කෙනෙකුටනේ මේ මිනිස්සු අපහාස කරන්නේ. නින්දා කරන්නේ මේ බෞද්ධයම. අන්‍යාගමිකයන් නම් ඉතින් ඒගොල්ලන්ගේ තියෙන අර හොද්දට ලුණු වගේ නේ ඒගොල්ලන්ගේ එක. අපට එහෙම නෙමෙයිනේ තෙරුවන් සරණ මේ බොරුවට සරණ යමින් මේක කරන්නේ. බුදුරජාණන් වහන්සේ අන්නේ එහෙමයි මාර පරාජය කළේ. ඉතින් මේ පස්සෙන් ආපු එක්කනේ හැමදේසෙම ලෑස්ති පිර නෙමෙයි දින්නේ. ලෑස්ති පිට ඉන්නේ සූදානම් පිට ඉන්නේ කොයිතරම් කරදර කළාද ධර්මාර්ගයේ පතුරවනකට කොයිතරම් මේ මේ මාරාවෙසින් කොයිතරම් දේවල් කළාද ඒ මාර්ගයේ දෙන්නේ නැහැ යන්න කඩාකප්පල් කරනවා ඊට පස්සේ මොකද වුනේ ආනන්ද හාමුදුරුවන්ගේ අර පුංචි ප්‍රමාදේ ආනන්ද හාමුදුරුවෝ සෝතාපන්න වෙලා හිටපු එක්කෙනෙක් පුතජන කෙනෙක් නෙවෙයි. ඒ වෙනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ සෝතාපට්ටි ඵලයට පත් වීම කියන්නේ සාමාන්‍ය කෙනෙකුගේ එකක් නෙමෙයි. මොකද ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වෙලා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ අවුරුදු 25ක්ම. අවුරුදු 25ක්ම සෝතාපන්න ශ්‍රාවකෙක් හැටියට තමයි උපස්ථාන කළේ. ආනන්ද හාමුදුරුවන්ගේ උන්වහන්සේගේ තේරගාතාවේ තියෙනවා සෝතාපන්න වෙච්ච දවසේ ඉඳලා ධර්මයට පැමිණිච්ච දවසේ ඉඳලා රාගසිතක් උපද්දවපු දවසක් දන්නේ නැහැ කියලා. කොහොම 100කින් හිටපු කෙනෙක්ද? ඒතර ඉබඳු 100කින් හිටපු කෙනාගේ හිතට රිංගුවනේ. මාර්ය. කොහොමද එතකොට මේක? අපි මේ කයිවාරු ගහගෙන හිටියට අයියෝ මාර්ය කවුද මට දෙන්නම් කොයාට? ඔහොම කියන අය ඉන්නවා. දෙයි දීලා බලන්න. අපි සීයෙන් පිටලා අහිංසකව අපේ පාඩු යනවා මිසක් එක එක්කෙනාට චැලෙන්ජ් කරගන්න ගියොත් නම් කවදාවත් මේ ධර්මයේ ජය ගන්න බෑ. තමන්ට තමන්ව ජය ගන්න බෑ. ඒකයි මේක තියෙන්නේ. ඉතින් මාර්යා ලස්සන්ට හිටියා මේ ආනන්ද හඳුරු හිත වහගෙන හිටියා. බලන්න මේ හිතට අදහස් දෙන්නේ තෝ ඉන්නවා කියන්නේ වෙන කෙනෙක් හිතට බලපාලා. ආනන්ද හඳුරන්ට කළා ඒක. නම් බුදුරජාණන් වහන්සේ මේක දන්නේ නැද්ද? උන්වහන්සේ දන්නවා. නමුත් උන්වහන්සේ ඒකෙදී අවසාන මොහොතේ චෝදනා කළේ ආනන්ද හඳුරන්ට. ආනන්ද හඳුරු කිව්වා ආනන්ද ඔබී වැරද්ද මේ. ඒ මොකද හේතුව? ආනන්ද හඳුරු සත්වයේ එකක් යෝනිසු මනසිකාරය. මාරේ සත්වයේ එකක් නෙමෙයි. තමන් දැනගන්න ඕනි යෝනිසු මනසිකාරයෙන් ඒකෙන් බේරෙන්න. තමන්ට නොහැටුණා කියලා ආයෙ වටහා ගන්න එකපාරද්ද බුදුරජාණන් වහන්සේ ඒක කළේ. 16 තැනක. එතකොට උන්වහන්සේ ප්‍රමාණවත් උත්සාහයක් අරගෙන තියෙනවා. දොර ආනන්ද හාමුදුරන්ට හැම අවස්ථාවකින් බැරි වෙන්නේ. තුන් වතාව ගන්න 16 පොල්ලක සිහි කරද්දි. එතකොට මේකෙන් තේරුම් ගන්න තියෙන මොකද්ද මේ? මාර බලයේ තියෙන දරුණුකම. නමුත් බුදුරජාණන් වහන්සේ හොඳටම දන්නවා මේ මාර බලයේ බිඳගෙන ආනන්ද හාමුදුරන්ට ඒ ජීවිතයේ අරහත්ත්වයට පත් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා උන්වහන්සේ ඒක ලෝකයාට ධර්මයේ දෙන්න බාධාවකුත් නැහැ කියලා තේරුණා. ඇයි? සම්පූර්ණයෙන්ම බුද්ධ කෘත්‍යය කළා. අවසානයි බුද්ධ කෘත්‍යය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනම් පාන තීරණ කළේ. අපි මේව තේරුම් අරගෙන ඉන්න ඕනේ. හොඳට කල්පනා කරලා. නැත්නම් ඕකටත් බයිනෝ. හරණයනේම කරපු වැඩි. ඇයි? අර අන්දබාල පුතජනයාට ඕනේ මොකද්ද? මොකක් හරි සුදු කෑල්ලක් හොයාගෙන අපහාස කරන්න ඕනේ. ඒක තමයි පුතජනයාගේ තියෙන පවිතු සිටි හැටි. ඒ නිසා සද්ධාවට පත් වෙච්ච කෙනා හැම නෑ සරණ ගියා යා. සරණ යනවා කියන එක මේ පොඩි දෙයක් නෙමෙයි. ඒ නිසා පින්වතුනි හොඳට මතක තියාගන්න. අපි මේ කෙලවරක් නැති සංසාරේ යවිදෙවිද ගියපු අය. අපිට මේ ආඩම්බර වෙන්න උදං අනන්න මොකවත්ම නෑ. එහෙම එකක් නෑ මේකෙන්. අපි කෙලවරක් නැතුව සංසාරේ ඇවිද ඇවිද ගියපු අය. අපිට ගොඩාක් පින් තිබ්බේ නෑ. අන්න මතකයට ගන්න ඕනේ කාරණාවක්. අපිට ගොඩාක් පින් තිබ්බේ නෑ. ගොඩාක් පින් තිබෙනනම් අපි බුදුරජාණන් වහන්සේව දකින්නවා. ජීවමානෝ. ඒ බුදුරජාණන් වහන්සේගෙන් ඒ උතුම් ධර්මය අහනවා. ඒ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. එහෙනම් මේ ධර්මයේ කරා ගිහිලා මෙලහට අපි විද්‍යා විමුක්ති සාක්ෂාත් කරලා ඉවරයි පිරිනුවම් පාලා. අපිට මේ අවස්ථාව ගිලිහුණාද නැද්ද? ගිලිහුණා. අපි සංසාරෙට වැටිලා හිටියේ. අපි ඔහොම ඉපදීපදී මෙරි මෙරි යාවා. ඒ අතර කාලේ මේ ලෝකේ රහතන් වහන්සේලා පහළ වුණේ නැද්ද? ඊට පස්සේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවේ පහළ වෙලා සිංහලෙන් ධර්ම දේශනා කළා. එතකොට අවබෝධ වුණේ නැද්ද ලංකාවේ ඉන්න මිනිස්සුන්ට? මාර්ගඵල ලැබුවේ නැද්ද? රහතන් වහන්සේලා බිහි වුණා. හැමතැනම රහතන් වහන්සේලා හිටියා. අඩුගන්නේ ඒ යුගයේ අපි උපදින්න ඕනේ. ඒ රහතන් වහන්සේලාගෙන් බණ අහන්න ලැබෙන්න ඕනේ. එච්චර පින් තිබුණේ නැහැ. එච්චර පින් තිබුණෙත් නැහැ. ඒ යුගයත් ගිලි වුණා. ගිල්ලා ඉපදී ඉපදී මෙරි මෙරි යනකොට හැබැයි පින් ටිකක් තිබ්බා. ඇයි අප්‍රිකාවේ ඉපදුනේ නැහැ. බටහිර රටක ඉපදුනේ නැහැ. මැද පෙරදිගේ ඉපදුනේ නැහැ. ඉන්දියාවේ ඉපදුනේත් නැහැ. වෙන ආසියාවේ රටක ඉපදුනේත් නැහැ. පින නිසා. ලංකාවෙත් වෙන ආගමක ඉපදුනේ නැහැ. වෙන ජාතියක ඉපදුනේ නැහැ. සිංහල වෙලා ධර්මයේ නැෂන පලාතික ඉපදුනේ නැහැ. පින් පොඩ්ඩක් තිබ්බා. එහෙනම් මතක තියාගන්න පින් තියෙන ටිකයි. ඔය පින් ටික නැති කරගන්න ඉපා. ඔය පින් චුට්ටක් තිබුණට පිටිපස්සෙන් ආපු දේවල් අපේ අකුසල් පස්සෙන් එනවා. පිටිපස්සෙන් ආපු අකුසල් අභ්‍යන්තරේ මේ තමන්ගේ පින වනසන්න පුළුවන්. අයි මේ ධර්ම මාර්ග ඉස්සරහට යන්න බාධා කරන්න බැරිද මේ හිතේ ඇති වෙන දේවල් වලට? පුළුවන් නේ. ඊරත් වඩා අනතුරක් තියෙනවා. ඒ තමයි පාප මිත්‍රයෝ වැඩි. අසත් පුරුෂයන් වැඩි. කෙලෙහි ගුණ නොදන්නා පිරිස වැඩි. අනේ කෙලෙහි ගුණක් දන්නේ නැති පාපී වූ පවිත්‍ර පුද්ගලයෝ හැම තැනම එක එක දේවල් කියනවා. ආන් ඒකට හිත නතු කළොත් අර පිනයි වෙනසෙන්නේ වෙන එකක් නෙමෙයි. ඒ පවිත්‍ර පාපී පුද්ගලයන් ඒ අසත්පුරුෂන් එක එක ඒවා පතුරවනවා. ධර්මයට එන්න දෙන්නේ නැහැ. හිත පහදවා ගන්න දෙන්නේ නැහැ. අන්න එතකොට අහිමි වෙන්නේ මොකක්වත් නෙමෙයි තමන් ග්‍රැස් කරපු අර පින් ටික. ඊට පස්සේ මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපහදින්න ගන්නවා. ධර්මයේ කෙරෙහි අපහදින්න ගන්නවා. ශ්‍රාවක සංඝයා කෙරෙහි අපහදින්න ගන්නවා. බණින්න ගන්නවා. නිඳා කරන්න ගන්නවා. ආන්න පින් ඉවර. ඊට පස්සේ මොකද වෙන්නේ? මරණින් මත්තේ. ඔය බැනපු කවුරුවත් ඉන්නේ නැහැ තමන්ගේ සුගතිය එක්කන් යන්න. තමන් දුගතිය යනවා. පින ඉවර වෙලා ඊට පස්සේ ඉතින් කවුද දන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියවෙන එකට බුදු කෙනෙකුගේ ධර්මයකට නිඳා කළා. බුදු කෙනෙකුගේ බුදුරජාණන් වහන්සේ නමකට නිඳා පහස කළා. ධර්මයකට නිඳා පහස කළා. චතුරාරි සත්‍ය ධර්මයට නිඳා පහස කළා. ඒවන් නිකම් පොඩි දේවල්ද? කී දිනක් නම් සුගතිය වන්න පුළුවන් දේවල්ද? බුදුරජාණන් වහන්සේ කෙරේ නිකං ඇති කරගන්න චිත්ත ප්‍රසාදයක් සුගතිය උපදින්න හේතු වෙනවා. වයසක ආචි කෙනෙක් හිටියා. පින්දහම් කරගෙන නැහැ. පින්දහම් කරන්න වෙලාවකුත් නැහැ. යාචි පාරේ එනවා. ජීවත් වෙන්න විනාඩි 10ක්වත් නැහැ පින. තව විනාඩි 10කින් මැරෙන්න නියම. මහා කාරුණිකයන් වහන්සේ අපේ බුදුරජාන් වහන්සේ දැක්ක මේ ආචිගේ හිත පහදවන්න පුළුවන්. මියා බේරන්න පුළුවන් අවස්ථාවක ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුරාදී ස්වාමීන් වහන්සේලාත් එක්ක වැඩියා ඒ පාරේ. ආච්චි ඉස්සරහට එනවා. ආච්චිට අයින් වෙන්න තීරෙන්නේ. ඇයි ඒ? හිත පැහැදිලා නැහැ. ආතිත් දෙනවා. බුදුරජාණන් වහන්සේ ආච්චි ඉදිරියේ හිටගත්තා. ආනන්ද හඳුර කිව්වා ආච්චි මේ වැඩේ ඉන්නේ. ඔව්. නික්කලේ හිතක් ඇති. බුදුරජාණන් වහන්සේ. ආච්චි බැලුවා බුදුරජාණන් වහන්සේ දිහා. සිරිපතුල් දක්වා බැලුවා. මහා කරුණිකයන් වහන්සේගේ ඒ රූපෙට පැහැදුනා. ආච්චි වැඳගත්. අනේ සාදු සාදු කියලා නැමිලා වැඳා. දන ගහලා වැඳා. බුදුරජාණන් වහන්සේ බණක් දේශනා කළේ නැහැ. ඇත්ත කිව්වා. ඊට ටිකක් දුර ගියා ආච්චි. එළ දෙනක් කැන්නලා මැරුණා. නිදා පිබිදියා වගේ සුගතිය උපන්නා. ඒ අවස්ථාවත් අපි අහිමි කරගන්න ඕනේද? මේක එක්කෙනාගේ අසත්පුරුෂයන්ගේ බස් අහලා. අන්න ඒක මතක තියාගන්න. මනෝ පුබ්බංගමා ධම්මා. මනෝ සිට්ඨා මනෝමය. මනස තමයි මේ සෑම දෙයකටම මුල. මනස තමයි ශ්‍රේෂ්ඨ. මනසේ තමයි ඇති වෙන්නේ. මනසාචේ පසන්නේන. පහන් වූ මනසකින්, පැහැදුණු මනසකින්. භාසතිවා කරෝතිවා. කියයි නම්, කරයි නම්. තතෝනං සුඛමන් වේති. එයාගේ පස්සෙන් සැපේ එනවා. ඡායාව අනපායිනී. තමාව අත් නොහැර තමා පසුපසේ සෙවණැල්ලක් එන්නාසේ. මේක තමන් ඇති කරගන්න ඕනේ. චිත්ත ප්‍රසාදේ. මේක එක්කිනාගේ උගුල්වලට අහුවෙන්න එපා. චිත්ත ප්‍රසාදේ තමන් ඇති කරගන්න ඕනේ. සමහර ඉන්නවා චිත්ත ප්‍රසාදේ ඇතික බුදුරජාන් වහන්සේ කෙරේ චිත්ත ප්‍රසාදේ ඇති වෙනවට මේ මහණ වෙච්ච අය හිටි. ඇයි මේ ආනන්ද හාමුදුරුවෝ අනේ ස්වාමීන් වහන්සේ සිකී බුදුරජාණන් වහන්සේගේ අභිභූ කියන මේ ශ්‍රාවකයන් වහන්සේ මේ සහස්සි ලෝක ධාතුවට කතා බස් කළා. බුදුරජාණන් වහන්සේ නමකට කොච්චර කතා කරන්න පුළුවන්ද කියලා එව්වා. අපමෙය ආනන්ද තථාගත. ආනන්ද තථාගතයන් වහන්සේගේ මේ කුසලතාව ගැන මනින්න බෑ කිව්වා. ආය ආයමත් පෙරත්ත කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආනන්දේ මේ හිරුසඳු කැරකෙන මේ ලෝකේ මේක එක සක්වලක් කිව්වා. මේ වගේ ලෝක 1000ක් සහසි ලෝක ධාතුව කිව්වා. ඒ සහසි ලෝක ධාතුව වගේ 1000ක් දිසහසි ලෝක ධාතු කිව්වා. ඒ දිසහසි ලෝක ධාතුව වගේ 1000ක් තිසහසි මහා සහසි ලෝක ධාතු. ඒ තාක් දුරට ආනන්දේ තථාගතයන් වහන්සේට කතා බස් කරන්න පුළුවන්. ඕනම් ඊටත් එහා පුළුවන් කිව්වා. ඊරෝච ආනන්ද හඳුරු විස්මයට පත් වෙලා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ හැබැයි කොහොමද මේ කතා කරන්නේ? ආනන්දය ඉස්ලාම තථාගතයන් වහන්සේ ආලෝකයේ පතුරවනවා. ඊර්වසේ මේ ආලෝකයේ දිශාවට ඒ ලෝක ධාතුළුනි සත්‍යයන් හිත යොමු කරනවා. එතකොට මේ තථාගතයන් වහන්සේ ශබ්දයෙන් ඒ අයට දැනගන්න සලස්සනවා. එතකොට ආනන්ද හාමුදුරු කියනවා අනේ සාදු සාදු මට මහා ලාභයක් මා සරණ ගියේ සාස්තුරුන් වහන්සේ මේසා මහානුභාව සම්පන්නයි කියලා කියනවා. මහා ඍද්ධිමත් අනුමෝදන් වුණේ නෑ ළඟ හිටපු කෙනෙකුට උදායි කියලා. එයා කියනවා ආ ඉතින් ඔහෙට මොකද කියලා හෙව. එතකොට ඒ කාලෙත් හිටියා මේ බුදුරජාණන් වහන්සේ කියලා හිත පහදිනකොට ඒකට කෙනෙහිලිකම් කරන්න. එකල එසේනම් මෙකල කවර කතාද? තේන්ස මේක හොඳට තේරුම් ගන්න. මේක ඊට පස්සේ මේ ඒකන්ද ඔහිගේ බලයක් දෝක ඔහි පහදින්ද කියලා ඇහුව කෙලින්ම බුදුරජාණන් වහන්සේ ඉස්සරහ. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කළේ? හා හා ආනන්දෙටම කූත් කියන්න එපා කිව්වා. මේ චිත්ත ප්‍රසාදය ආත්ම භාව හතක් සක්විති රජ කරවන්න පුළුවන්. ආත්ම භාව හතක් සක්‍ර දේවීන්ද්‍ර බවට උපද්දවන්න පුළුවන්. මේ චිත්ත ප්‍රසාදෙට එහෙනම් මේ චිත්ත ප්‍රසාදේ කියන්නේ පොඩි එකක්ද? මේ ලෝකේ සමහරු වලිකන්නේ ওই චිත්ත ප්‍රසාදේ වනසන්දනේ. ඉතින් මේක තේරුම් ගන්න. තේරුම් අරගෙන තමන්ගේ චිත්ත ප්‍රසාදේ තියාගන්න බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ගැන. හොඳට ඒ කෙරේ චිත්ත ප්‍රසාදය ඇති කරගන්න. ඒක මේක එක්කිනාට මේ ඕන හැටියට නැති කරන්න දෙන්න එපා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ යම් දේශනාවක් ඇත්ද ඒ දේශනාව ඔබ ඔක්කොම ඔබේ භාෂාවෙන් ඉගෙනගත්තු නිසා ඔබට ඒ ධර්මයේ කෙරෙහි පැහැදීම ඇති වුණේ. ඒ කවුරු මොනවා කිව්වා මොන ආකාරයට විස්තර කරගෙන ගියා. පාලියෙන් නෙමෙයි සංස්කෘතයෙන් කිව්වට අපිට තේරෙන්නේ අපි භාෂාව නැවුනොත්. ඒ නිසා ඒ පාලි භාෂාවෙන් තිබෙන ධර්මය සිංහලෙන් තෝරලා දුන්නේ මහමෙවුනාවේ. එතකොට මොකද වුනේ? ඒකට හිත පහ දෙනවා. මේ දැන් බලන්න අද ඉගෙන ගත්ත අපි කුණ්ඩලී සූත්‍රය අහලවත් තිබ්බද? නෑනේ. මේ වගේ දේශනාවල් බුදුරජාණන් වහන්සේ වදාලා කියලා අහලවත් නෑ. අහලවත් නෑ. ඉතින් එහෙම එකේ නොයසූදී බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සැඟවී තිබෙන ධර්මයේ ඉස්මතු කළ දෙනකොට අන්න හිත පහදවා ගන්න. එක එක්කිනාට ඕන ඕන දේවල් ගිලින්න එපා. හොඳට හිත පහදවා ගන්න මේ ධර්මයේ ගැන. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගය. දැන් මේක හොඳට මේ බලන බුදුගුණ, දහම්ගුණ, සංගුණ තුනම තියෙනවා මේ කුණ්ඩලී දේශනාවේ. ඇයි බුදුරජාණන් වහන්සේ සත්තා දේවනුසන ශාස්ත්‍රුන් වහන්සේ පේන්නේ මේ දේශනාවල? නිවන් මඟ මනාකොට පේන්නවනේ. ඒතරේ මේ ධර්මය පේනවන හොඳට. ඒ වගේම ඒ ධර්මයේ අනුගමනය කළ මගපල ලැබුණ මේ ශ්‍රාවකයන් වහන්සේලා මේ තුලින් තමයි මාර්ගඵල ලබන්නේ කියලා දාන ගන්න අద్భుත දෙයක් නෑ මේකේ. අద్భుත දෙයක් නෑ. එහෙම නැත්නම් මේ ධර්මයේ කරේ හිත පහදින්නකට ඒ හිත පහදිනවා කරේ අකමැත්තෙන් එක එක වාක්‍ය ඕවානේ මේ උන් රහතන් වහන්සේලා අනාගතයේ පහළලා හරියක කියාවි. තාම රහතන් වහන්සේලා පහළ වෙලා නැහෙනව. ඒ නිසා ඉස්සරහට පහළ හරියට කියවි එදාට ඔහිලට තරු පෙනි. එහෙම කියන, එහෙම කියන අය පහළ වෙයි. ඒ නිසා මතක තියාගන්න ඒ ඔක්කොම මොකද්ද? ඊර්ෂ්‍යාව. ඒ නිසා මේව හොඳට තේරුම් අරගෙන චිත්ත ප්‍රසාදය ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි. බුදුරජාණන් වහන්සේගේ ආරි සංගරත්නය කිරී චිත්ත ප්‍රසාදය ඇති කරගන්න ඕනේ කාටවත්ම මොනම ක්‍රමයටවත් වෙනස් කරන්න බැරි විදියට. මොනම ක්‍රමයටවත් සැක උපද්දවන්න බැරි විදියට චිත්ත ප්‍රසාදය ඇති කරගන්න. ඊට පස්සේ සිල්වත් වෙන්න. සාමාන්‍යයෙන් ඔබට තියෙන්නේ පංචශීලෙ. සිල්වත් වෙන්න. ඒ සිල්වත් වීම තුළ මේ දැන් අපි ගත්තොත් යා සතුන් මරන්නේ නැත්තම් යා සිල්වත් කෙනෙක්. සොරකම් කරන්නේ නැත්තම් සිල්වත් කෙනෙක්. වැරදි කාම සේවනයේ දෙන්නේ නැත්තම් සිල්වත් කෙනෙක්. බොරු කියන්නේ නැත්තම් සිල්වත් කෙනෙක්. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියක් නැත්තම් පංචශීලයේ පිළිපදපු කෙනෙක් යා. එක එක්කෙන එක එක විදිහට සීල්පද තෝර ඒවට අහු වෙන්න යන්න එපා. ඕක තමයි පංචශීලයේ. ඉතින් මේ පංචශීලයේ සීලවන්ත වෙන පිරිස ඊට පස්සේ මොකද කරන්නේ? මේකට උවමනා කරන ආකාරයට හේතුඵල ධහම සම්මාදිට්ඨිය ඇති කරගන්න හේතුඵල ධහම නුවණින් විමසන්න දක්ෂ වෙනවා. ආන්්‍යවත් ඇති කරගන්න ඕනේ. පහදින්න බුදුරජාණන් වහන්සේ කිරේ අර පහදිලා බුදුගුණ සීකරණයකට ධර්මයේ සීකරණයකට දැන් බලන්න ඔබට මතක් කරගන්න පුළුවන් නේ. මොකද බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා මේ කොහෙද වැඩ හිටියේ නගරේ සාකේතනුවර බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා අංජනවනේ මෙගදායේ. එදා බුදුරජාණන් වහන්සේ වදාලා මේ කුමක් අනුසස් කොට දකිමින්ද වාසය කරන්නේ? මොකද්ද ආ විද්‍යා විමුක්ති ඵල අනුසස් වශයෙන් දකිමින් වාසය කරපු සාස්තුන් වහන්සේ නමක් නේ මම සරණ ගිය සතුට වෙන්නේ මහිත හිත. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දිනාටම බොහොම දුර්ලභ අවස්ථාවක් මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් මතකද පින් තියෙන ටික ගොඩක් පින් නෑ. ඒ තියෙන පින් ටික එක එක්කෙනාට නැති කරන්න දෙන්න එපා. කුසල් ලකුසල් හඳුනා ගන්න බැරි වුණොත් අසත්පුරුෂයා සත්පුරුෂයා වෙන් වශයෙන් හඳුනා ගන්න බැරි වුණොත් සත්පුරුෂයා කියලා හිතාගෙන අසත්පුරුෂයා ඇසුරු කළොත් අසත්පුරුෂයා කියලා හිතාගෙන සත්පුරුෂයා අතහැරියෝ. එයාට අහිමි වෙන්නේ නිවන් මඟ. ශ්‍රද්ධා සීලාදී ගුණධර්ම තමයි අහිමි වෙන්නේ. සත්පුරුෂයා කවදාවත් මතක තියාගන්න මේ දේශයේ ඇති කරවන්න දේවල් කියන්නේ. සත්පුරුෂයා කරන්න හිත පහදවන දේවල් බුදුරජාණන් වහන්සේ මෙසේ මෙසේ වනසේක. මේ ධර්මයක් ඇතිසේක. ශ්‍රාවක සංගරත්ති මේ ගුණයෙන් යුතුසේක. සීලේ මේ ආකාරයේ කීකින් සෝතාපට්ටි අංග ආරි සත්‍ය මේවා තමයි සත්පුරුෂයා තෝර දෙන්නේ. ඒ නිසා ඒ සත්පුරුෂයා අඳුන ගන්න සත්පුරුෂ ආශ්‍රය කරන්න. අසත්පුරුෂ ආශ්‍රයෙන් වෙන් වෙන්න. මොකද හිතවත් වෙලා නිකන් hina වේගන යාරයක් විතර කට පළල් කරගෙන ඉවි. ආනේ දැක්ක කල් කියාගෙන. ඇයි එන්නේ හිත හොඳින් නෙමෙයි. අපි තේරුම් ගන්න ඕනේ ඒක මිනිස්සුකගේ කටේ hinaව තිබ්බට හිතේ තියෙනවා හලහල විස. ඉතින් මේ හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන අවබෝධයෙන් Tamange හිතන්න මට පින් ටිකයි තියෙන්නේ. මම මේ පින් ටික රැක ගන්න ඕනේ. මම මේ පින් වලින් මේ ධර්මාර්ගයේ දියුණු කර ගන්න ඕනේ. මේ එක එක්කිනාට මගේ පින් ටික විනාශ කරන්න දෙන්න බෑ. ආන්නේ අවබෝධී පිහිටලා සෑම කෙනෙකුටම මේ ජීවිතේදී මේ සෝවාන් මාර්ගයටපත් වෙලා සෝවාන් පලාදී උතුම් මාර්ගඵල අවබෝධ කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේම මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ තුලින් මේ බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලට ඉන්ද්‍රිය සංවරයේ දියුණු කරගෙන ත්‍රිවිධ සුචරිතයේ දියුණු කරගෙන සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු කරගෙන සති ධම්මවිචේ විරිය පීටි පස්සද්ධි සමාධි උපේක්ඛා යන බොජ්ජංග ධර්මයන් දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් විද්‍යාව පහළ කරගෙන ඒ විමුක්තිය නම් නිකලෙසු අමා නිවන කරා යන්නට මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු සා